ඉතින් පැහැදිලිව දේශනා කළා. පින්තුනේ අපේ ජීවිතයේ මෙලොව ජීවිතය සාර්ථක කරගන්න අපට පරලොව සුගතිගාමි වෙනකන් නිර්වාණ උපදී සාක්ෂාත් කරගන්නත් කියන මේ හැම අධ්‍යාපනික ආර්ථික ආධ්‍යාත්මික සියලුම ගුණධම් වල සාර්ථකයන්හි ප්‍රධානතම සාධකයක් වෙන්නේ අප කොයිතරම් දුරට අපට වඩා ගුණ නොනැති අය ඇසුරු කරනවාද කියන කාරණේ මත කල්‍යාණ මිත්‍රාස්සේ මෙතෙන්දී පිනතුණි ඉස්තර නම් ඒ කල්‍යාණ මිත්‍රයන් අපට සමූපවම ආශ්‍රය කරන සිදු වුණා. මොකද අද වගේ ලේඛන ආදී වාචන ක්‍රම තිබුණේ නැහැ. අනේ නිසා යහපත් කෙනෙක් සමූපවම හමු වෙලා ඔහුගේ නිවන්සිතයන් දැනගන්න අවශ්‍ය කළා. නමුත් වර්තමානයේම නැහැ පිනතුණි. අප හුඟක් වාසනාවන්තයි. නවීන පොතපත වෙනත් මාධ්‍ය නිසා අපට ලෝකයේ ඕනෑම තැනක ඉන්න කල්‍යාණ මිත්‍රයෙක් අපේ ළඟට සමීප කරගැනීමේ හැකියාව අද අපට ලැබිලා තියෙනවා. කල්‍යාණ මිත්‍රයෙක් ඇසුරු කරනවා කියලා කියන්නේ යහපත් දෙයක් දේශනා කරන කෙනෙක්ගේ දේශනයට හොඟන් දීමක්. අන්න ඒ හොඳ දේ අපේ ජීවිතයට ඇසුරු කරන්න ලැබීමක් තමයි කල්‍යාණ මිත්‍රාස්තය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ දේ ලැබෙන නම් වෙනතුනේ අපේ ළඟත් ගුණ යහපත්කම් තියෙනට ඕන. අපේ ගුණින් නුවණින් වැඩෙන තමයි අපට ඒ වගේම හොඳයි වුණේ. අපේ ළඟත් කිසියම් විදිහේ ගුණ යහපත්කම් වලින් ආරෝග්‍යයක් තියෙනට ඕන. එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් සඳහන් කරන කාරණයක්. මෑත කාලේ ප්‍රධාන ආරණ සේනාසෙන් සිටිය ස්වාමීන් වහන්සේ කෙනෙක් උන්වහන්සේ රාත්‍රියේ සක්මන් කර කර ඉනකොට උන්වහන්සේ පාවිච්චි කරන පඩික්කමේ කලන් ඇදිරියක් වැටෙලිනු දැක්ක කියලා. කලන් ඇදිරිය ඉන්න බව දැක්ක කොහොමද? ඔව් අර පොඩි එළියක් තියෙනවනේ නේද? එළිය නිවෙනවපත් වෙනවා. එතකොට මෙන්න මේ එළිය නිසා අර ස්වාමීන් වහන්සේ අර කලන් ඇදිරිය දැකලා ඒ සතා එතනින් බේරගත්තා. පණිකමට හිටිය මේ සතා. මේ හඳුරු කියනවා අර සතාවට බේරගන්න පුළුවන් මොනේ කොමක් නිසාද? ඒ සතාගේ අර පොඩි අර එළියක් තිබුණා. අන්නේ එළිය තිබ්බ නිසා තමයි මට ඒ සතා බේරගන්න පුළුවන්කම ලැබුණේ. අන්නේ වගේම තමයි පිළිතුරු අපේ කල්යාණ මිත්‍රයන් මොනෙක් වෙලාවේදී ඒ කල්යාණ මිත්‍රයන්ට අපව ගොඩ ගන්න පුළුවන්කම තියෙන්නේ අප ළඟ කිසියම්දී ගුණයක් තියෙනට ඕන. එහෙම ගුණයක් නැතිවොත් එයට පුළුවන්කමක් නෑ අපට පිට වෙන්නේ. ඒ නිසා අපේ ළඟන්නේ ගුණධම් ටික වැඩෙනට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මුළු ලෝකෙම තියෙන යහපත් ගුණධම් වල පදනම කේවලං හේසා භික්ඛවේ සත්පුරුෂ භූමේ යදි ධම්මතං යථාගත වේදී මුළුමහත් සත්පුරුෂ ධර්මම කියලා කියන්නේ කෘත වේදීත්වය නැත්නම් කලුණ සැලකීම කියන කාරණේ. ඕනෑම යහපත් දෙයක පදනම කලුණ සැලකීම කියලා. කෙනෙක් ළඟ තියෙන ගුණයේ අරටුව මුල තමයි කෘත වේදීත්වය කියන කාරණේ. බලන්න පිනුතින අප ජීවිතේ කරන ඕනෑම හොඳ දෙයක් බලන්න යම් කිසි යහපත් දෙයක් කියලා තියෙනවා නම් ඒ හැම දෙයකම පදනම කලුණ සැලකීම. අපේ උදෑසනට මොහොන හේදී මේ නම් අපේ අම්මට තාත්තට වැඳීම ඔස්සේ රැකියාව හරියට කරනවා නම් බුදුහාමුදුරුවනේ මලපහන පූජා කරනවා නම් ධර්මයේ හැසිරෙනවා නම් මේගේ ඥාතියෙකුට පුණ්‍යානුමෝදනා කරනවා නම් විතරක් නෙමෙයි ගේදර සුපතු ගන්නවා නම් ඒකත් වෙනතුනේ කලුණ සැලකීම. ඕනෑම හොඳ දෙයක් බලන්න ඒ හොඳ දේ ඔබ රැකියාවට වෙලාවට ගිහිල්ලා ඔබ ගන්න වැඩකොට සරලම විදියට සේවය කරනවා නම් ඒකත් කලුණ සැලකීම. පිනොතින අපේ රාජකාරියක් කරනවා නම් ඒක කොච්චර හොඳට කරන්න ඕන වැඩියක බලන්න. අත කොච්චර අවන්තව කරන්න ඕනද? ඇයි එහෙම අපි කරන්න ඕන? ඒ රැකියාව නිසා තමයි පිනොතින අපට කැමතිම ටික ලැබෙන්නේ. ඒ රැකියාවෙන් ලැබෙන දේ තමයි අපි අපේ ආමඩ කාතර සලකන්නේ. ඒ වැටුපෙන් තමයි බෙහෙතේ තිබුණන්නේ. ඒ වැටුපෙන් තමයි අපි අපේ ඊළම ගෙදර හොයාගත්තේ. අපේ වාහනේ අපට උදෙන ඝන වතුර ටික මේ හැම දෙයකටම වේදන් කරේ මොකද්ද? අපි අර හැකියාව ගන්න වැටුපනේ. පිනදෙනක කොච්චරනම් කෘතඥ වෙනවද බලන්න එකට. අපි ඒ රැගෙන අසහන ස්ථාන කොච්චර ආදරය කරනවද බලන්න. එතන කොච්චර ලස්සනට තියාගෙන ඉන්නවද? එතන දේවාලයක් වගේ සෝඳහමන තැනක් වෙන්න ඕන නේද? අපි එතන අමතක කරන්න පැටවරන් ඇවිල්ලා අපිට ඕනේ දෙයක් නෑ අතන සැලකෙල්ලන්නේ. ඔබ තැනක වැඩ කරනවා නම් පිනතුනේ එතන බුදු මඳුරක් දෙව් මඳුරක් අරගන්නට ඕන. ඒක තමයි සත්පුරුෂ ධර්ම කියන්නේ. ඒක තමයි කලින්ම සැලකීම කියලා කියන්නේ. එතන ඉඳන් අපේ ගෙදර ලස්සන තියා ගැනීම, අපේ ආමඩ තාත්තට සැලකීම, ස්වාමීන් වහන්සේලාට පුළුවන් විදියට උදව්පකාර කිරීම, ඔස්සේ බුද්ධ පූජා කිරීම හරහා අවසානයේදී ධර්මයේ හැසිරීම, ඒකෙත් අවසාන කාරණය ආස්වාස ප්‍රස්වාසයේ තමාගේ හිත තැබීම නම් වූ ආනාපානසතිය දක්වා පිනතුනි හැම දෙයක්ම මේ කල ගුණ සැලකීමේ කාරණා බව මතක තියාගන්න. ඔබ ආනාපානසති භාවනා කරනවා නම් ඒකත් කල ගුණ සැලකීමක්. හොඳට මතක තියාගන්න. ආනාපානසති භාවනා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සමස්ත ස්කරණස්ථාන වලින් ඉතාම සුවදායි, ඉතාම ලස්සන, ඉතාම සෞම්‍ය භාවනා විදිහට දේශනා කළේ. අන්නේ භාවනා දිනතුනි වඩන වෙලාව සතර සතිපට්ඨාන ඇතුළු සියලුම බෝධිපාක්ෂ ධර්ම වැඩෙන වෙලාව. අන්නේ ආනාපාන සති භාවනා කරන වෙලාව තමයි අපි ඉහළින්ම ධර්මයේ පුහුණු කරන වෙලාව. අන්නේ ඉහළින්ම ධර්මයේ පුහුණු කරන වෙලාව තමයි අපේ බුදුරජාණන් වහන්සේට ප්‍රත්‍යපකාර කරන වෙලාව. ඒ ධර්මයේ හැසෙන වෙලාව තමයි මේ දහම වසර 2500ක් රැකගෙන ආපු ඒ ස්වාමීන් වහන්සේලාට කරන සැබෑම ප්‍රත්‍යපකාරය වෙන්නේ. ඒ විතරක් නෙවෙයි. ඒ ආනාපාන සති වඩන මොහොත තමයි වෙනතුනේ ඇත්තටම අපි අපේ අම්මට තාත්තට සලකන වෙලාව. ඇයි එහෙම කියන්නේ? අපේ මෙලවට බිහි වෙන මොහොතේ අපේ අම්මා වැඩිපුරම සතුටුනේ අපි හුස්ම මුලින්ම හුස්ම ගන්න වෙලාවේ, අපි මුලින්ම අඩපු වෙලාවේ. ඒ නිසා හුස්ම ගන්න හැම වෙලාවකදීම තමන්ට තමන්ගේ අම්මා තාත්තා සිහිපත් වෙනට ඕන. අපේ අම්මා වැඩිපුරම සතුටුනේ අපි අර මුලින්ම අඩපු වෙලාවේ, මුලින්ම හුස්ම ගන්න වෙලාවේ. අපි මුලින්ම අඬනවා දැකිනාම ඉතාම සතුටෙන් ඉදී. අඬන පරපුරා නම් අම්මා ටිකක් බය වෙනව නේද? දරුවන කරදරයක් වද්දෝ කියලා නේ. එතකොට ඒ අපේ අම්මා අපව අඬනවා දැකින්න කැමති යන්නේ මුල් අවස්ථාව විතරයි. ඊට පස්සේ කිසි දවසක අපේ අම්මා කැමති නෑ අපිව අඬනවා දැකින්න. අපිව අඬනවා අඬවන්න කැමති නෑ. අනිත් හැමදාම අපි යන ප්‍රාර්ථනා කරේ අපි සිනාසෙනව දකිනනේ. අන්න ඒ නිසාම තමයි අපට මේ ධර්මේ ලබා දුන්නේ. කුඩා කාලේම අපේ සිංහල දෑදේ කරලා බුදු සාදු කියන්නේ කියලා, බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ කියලා මේ අපට ධර්මේ ලබා දීපු අපේ අම්මාට කරන ලොකුම සැලකිල්ල තමයි ධර්මයේ හැසිරීම. ඒ අතරේ විශේෂයෙන්ම ආනාපාන සති භාවනා වඩන වෙලාව. පින්වත්නි අප මේ සඳහන් කළේ බුදුදහමේ ප්‍රධානතම කාරණයක් වන කල්යාණ මිත්‍රත්වය කියන කාරණය. අපේ ජීවිතය සාර්ථක කරගන්න අප ගුණයට දහමට නැඹුරු වෙන මොහොතේ අපට මූලික වශයෙන් හේතු වන කාරණය විදිහට ධර්මයෙන් සඳහන් කරන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය. කල්‍යාණ මිත්‍රාශ්‍රය හරියට නැගෙනහිර ඉරපායන කලින් තියෙන අරුමෝදය වගේ. නැගෙනහිර පැත්තේ රතු පාට එළිය පහළ වෙනකොටම අපි දන්නවා ඒකට අපි කියන අරුමෝදය කියලා. අපි දන්නවා දැන් ටික වෙලාවකින් ඉරපායනවා කියලා. අන්නේ වගේම තමයි කල්යාණ මිත්‍රත්වයේ නැමැති අරුමවදය අපේ ජීවිතේ ලැබෙනවා ලැබුණා කියලා අපි බලන්නේ කොහොමද? අරුමවදය වගේ තමයි කල්යාණ මිත්‍රත්වය. සූර්යාලෝකය කියන්නේ මොකක්ද? සූර්යාලෝකය කියන්නේ රතු පාට ඉරමැදින් යන ඉර ටිකෙන් ටික මොදි වෙනවා කියන්නේ මොකක්ද? අන්නේ වගේ තමයි කල්යාණ මිත්‍රත්වයේ නැමැති අර අරුමෝදෙන් අපට ලැබෙන සූර්යා තමයි සද්ධර්මය කියලා කියන්නේ. කල්යාණ මිත්‍රයා ලැබෙන පමණ අපට ධර්මය ලැබෙනවා. අන්නේ ධර්මයේ ප්‍රධානතම කාරණේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක. ඔබ ජීවිතේ වාග් පින්කම් කළ ඇති දන් දීලා ඇති. ඔබ කොච්චර දන් දීලා තියද කියන එක තීරණය වන්නේ ඔබ කොච්චර කැපවීමෙන් ඒ දාණය දුන්නද, ඔබ කොච්චර අවංක වේ දාණය දුන්නද, ඔබ කොයිතරම් සත්භාවයෙන් ඒ දාණය දුන්නද, ඔබ කොයිතරම් බුද්ධිමත් ඒ දාණය දුන්නද. වේලාම් සූත්‍රයේ සඳහන් වෙන ඒකේ ලක්ෂණ සත්‍යඥාන දානන්දේති මනමින් දන් දෙන්නට ඕන, සහස්කන් දානන්දේති දැටින් දන් දෙන්නට ඕන, චිත්තිකප්පා දානන්දේති ගෞරවයෙන් ඒ දාණය දෙන්නට ඕන, අනුපවිද්දන් දානන්දේති නිතර නිතර දන් දෙන්නට ඕන, ආගම දිට්ඨි ප්‍රදානන්දේති කම්පල අදහගෙන දන් දෙන්නට ඕන. මෙන්න මේ ලක්ෂණ වලින් පොඩි දෙයක් හරි අපි පරිත්‍යාග කළ තියනවා නම් අන්න ඒකේ ප්‍රමාණයට තමන්ට ජීවිතයේ කල්යාණ මිතුර ඇසුර ලැබිලා තියෙනට ඕන. ඒ කල්යාණ මිත්‍රත්වයේ තවස්ථා කීපය ගැන සඳහන් වෙනවා. කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා, කල්යාණ සම්පවංගතා කියලා. කල්යාණ මිත්‍රයන් ඉන්නටත් ඕන. ඒ කල්යාණ මිත්‍රයන් යාළු කරගන්නටත් ඕන. ඒ කල්යාණ මිත්‍රයන් මෙතන නැඹුරු වෙලා ඉන්නටත් ඕන. මෙන්න මේ තුනම අවශ්‍යයි. අප බොහෝ දෙනෙකුට කල්‍යාණ මිත්‍රයන් ලැබිලා තියෙනවා. හැබැයි ලැබුණට අපේ කල්‍යාණ මිත්‍රයන් හඳුනගන්න දක්ෂ වෙලා නැහැ. කල්‍යාණ මිත්‍රයන් හඳුනගන්න දක්ෂ වෙලා නැහැ. ඒකට අපි බුද්ධිමත් වෙන්න ඕනේ. ඒකට අපේ ළඟ ගුණයක් තියෙනට ඕන. ගුණයක් තියෙන කෙනෙකුට තමයි වෙන කෙනෙකුගේ ගුණයක් තියෙනු ගන්න පුළුවන්කම තියෙන්නේ. නැත්නම් වෙන කෙනෙකුගේ ගුණයක් දුර්ගුණයක් විදිහට පේන්න පුළුවන්. අනේ සඳහා අපි බුද්ධිමත් වෙන්නට ඕන. අපේ ළඟ ගුණයක් තියෙන්නට ඕන. ඒ කල්‍යාණ මිත්‍රන් ලැබෙන කොට අපි කල්‍යාණ සහායකා කියන විදිහට එයාව මිතුරු කරගන්න දක්ෂ වෙන්නට ඕන. අද වර්තමානයේදී කෙනෙකුගේ පර්සනලිටිය පෞරුෂයේ දිනු කරගීමේ ලක්ෂණ විදිහට එකක් විදිහට සැලකන්නේ මේ සංනිවේදන කුසලතා කියන කාරණය. අනිත්‍යයත් එක්ක කොච්චර තමන් ගනුදෙනු කරන්න දක්ෂද කියන කාරණය, භාෂාව හසුරවීම, සුහඳව වැඩක් කරන එක, එක මතයකට එන එක, මෙන්න මේක තමයි අද අධ්‍යාපනයේ ප්‍රධාන ස්කිල් එක, කුසලතාවය කියලා සැලකන්නේ. අපිට කොච්චර උපාධි තිබුණත් අපි කොයිතරම් ධර්මකාරණා දැනගෙන හිටියත් අපිට වෙනත් පිරිසක් සමග සුහඳව ගනුදෙනු කරන්න බැරි නම් පින්නතුනේ අපට මේකේ දුරගමන යන්න බෑ. අනේ නිසා කුඩා කාලේ පටන්ම දරුවන්ට හුරු කරන එක තමයි අනිත් යහළ මිත්‍රාදීන් සමග කොහොමද සුහඳව වැඩ කරන්නේ? අනිත් කෙනාගේ මතයට අහුම්කම් දෙන්නේ කොහොමද? අනිත් එක්ක අඩුපාඩුකම කිවසා දරාගන්නේ කොහොමද? මෙන්න මේ කාරණා දරුවන්ට අපි හුරු කරවන්නට ඕන. එතකොට කල්යාණ මිත්‍රයන් සහාය කරගන්න අපි දක්ෂ වෙන්නට ඕන. ඒ සඳහා අපට එකටකින් භාෂා කුසලතා තියෙනට ඕන. අනිත් අතට අපේ ළඟ ගුණංග තියෙනට ඕන. ඉලක්කාරණය තමයි කල්යාණ සම්පවංගතා, කල්යාණ මිත්‍රයන් ඇතුළේ යොමු වෙනට ඕන, නැමෙන්නට ඕන. නැමෙනවා කියන්නේ කඳෙන් නැමෙන එක නෙවෙයි, ඔළුවෙන් නැමෙන එක නෙවෙයි, කන් දෙක නමන්නට ඕන. ඒ මොකද්ද කියන්නේ කියන කහන්න ඕන. මෙන්න මෙතනින් තමයි අපට හැමලෙසම කල්යාණ මිත්‍රත්වයේ ප්‍රතිඵල ලැබෙන්නේ. කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායතා, කල්යාණ සම්පවංගතා කියන කාරණේ. එතකොට පින්වත්නි ඔබ බලන්න ඔබේ ජීවිතයට මෙතේ කොයිතරම් දුරට කල්යාණ මිත්‍රත්වය ලැබිලා තියෙද කියන කාරණේ. ඔබට තේරුම් ගන්න පුළුවන්. කොහොමද තේරුම් ගන්න? ඔබ කොයිතරම් දුරට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තේරුම් ගන්නද තියෙන්නේ? සම්මා දිට්ඨිය ගැන මොකද්ද? සම්මා සංකප්පය ආදී මෙන්න මේ අංගාට ඔබ කොතෙක් දුරට තේරුම්ගෙන තියෙද? සහ අන්න ඒ කරුණ ඔබ දවසට කොච්චර කාලයක් සිහි කරනවාද? ඔබ මේ ආරස්නගින මාර්ගයේ කරුණ කොයි තරම් තමන්ගේ ජීවිතයට පුහුණු කරනවාද කියන කාරණය. මෙන්න මේක තමයි වෙන තුනේ සැබවින්ම අපට කල්යාණ මිත්‍රයන් ලැබුණු එක බලාගන්න විදිය. ආරස්නගින මාර්ගයංග මතක් වෙනවද? ඔව් මතක් වෙන ප්‍රමාණය අනුව තේරුම් ගන්න පුළුවන් කල්යාණ මිත්‍රයන්ගේ ප්‍රමාණය. ජීවිතේට මතක් කළා එහෙනම් කල්යාණ මිත්‍රු ලැබෙලම නැහැ. අවුරුදු සැරයක් දෙකක් නම් මතක් වෙන්නේ ඒ ප්‍රමාණය තමයි ලැබිලා තියෙන්නේ. මාසෙක සැරයක් නම් ඒ තරම් ප්‍රමාණය. දිනපතාම මේක සිහි වෙනවා නම් පුහුණු කරනවා නම් ඒ කල්යාණ මිත්‍රයෙක් එකට මොන වෙන කතාව නෙමෙයි කියන්නේ. ඒ කල්යාණ මිත්‍රයෙකුගේ ධර්ම දේශනය තමයි ඇහිලා තියෙනවා වෙන්නේ. යන්නේ ගමන් හරි ඇහිලා තියෙනවා. තමන් රේඩියෝ එකක් දාන්නේ මේ වෙන කෙනෙක් රේඩියෝ එකක් දාන වෙලාවෙදී හරි අහු වෙනට. ඒක සාමාන්‍යයෙන් හොඳ ලක්ෂණ කතාවක් කියනවා. ඉක්මනටම දහමට ඇවිල්ලා දහම කොහොම කරන්න පෙළඹෙන හාමුදුරු කෙනෙක්. දවසක් දා ඒ හාමුදුරු රේඩියෝ එක කරකවද්දී වැරදිලා වෙන තැනකට කරගෙන රේඩියෝ එකේ ලයින් එක. ඒ කරකෙච්ච මොහොතේ අහම්බෙන් බණක් අහනවා. නිතරම සින්දුහන කුරු වෙච්ච කෙනෙක් වැරදිලා වෙනස් ලයින් එකක් කරගෙන. ඒ කරගෙච්ච වෙලාවේ ඒ මොහොතේම මොනවා වර ටිකක් ඇහිලා. බලන්න ඊට පස්සේ ඒ මනුස්සයා අහලා ඒ හාමුදුරුව ඉක්මනටම පැහැදිලා විශ්වවිද්‍යාල ඉගෙන ගන්න කාලෙම ගිහිලා තියෙන ඊට පස්සේ මේ හාමුදුරුව විශ්වවිද්‍යාල අවසන් වෙනකොට මහානත්ය බලන්න පින්නතේ අර සුළු කාරණයකේ තමගේ මුළු ජීවිතෙම පරිවර්තනයට වෙන්නේ වෙනත් කෙනෙක් හොරට ඒක ලොකු දෙයක් වෙන්නේ නැහැ. අපේ ළඟ ඒ සත්පුරුෂ දහම් ගුණයක් ගන්න හොඳ දේ සොයා ගැනීම සඳහා වූ අනවරත උත්සාහය කුතුහලය අකණ්ඩව තමගේ ළඟ තියෙනවා නම් ජීවිතේ ඕනෑම මොහොතක ඕනම අවස්ථාවක මේ සත්‍ය මේ තමයි ජීවිත ලැබෙන්න පුළුවන් කෙනෙකුට. අපි කවුරුවත් ප්‍රමාදයක් කියලා හිතන්න එපා. ඒ ධර්ම ලැබෙන අපේ ජීවිතය අවුරුදු 7 දී වෙන්න පුළුවන්. අවුරුදු 20 දී වෙන්න පුළුවන්. අවුරුදු 40 දී වෙන්න පුළුවන්. අවුරුදු 60 දී වෙන්න පුළුවන්. බක්කුල සම්ප්‍රදායේ අවුරුදු 80 දී වෙන්න පුළුවන් ඒ ධර්ම ලැබෙන්නේ. සමහර හාමුදුරුවෝ හිටිය අවුරුදු 100 දී මේ ධර්මට ආවේ. රාජ හාමුදුරුවෝ සෝනාමෙහිණිය වගේ අය මේ ධර්මට ආව අවුරුදු කීයද? අවුරුදු 120 දී. අවුරුදු 120 දී දහම අහලා ඉක්මනටම පැහැදිලා පැවිදි වෙලා රහත් වෙච්ච මේ ශාසනය ඉනෝ පිනුතුනි. එහෙනම් ඔබ කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඔබ වයසයි කියලා නේද? 120ට වැඩිය කවුරුත් නැහැ නේද මෙතන? ඔව් ඒනිසා ඔබ කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ අනේ මන්නම් ප්‍රමාදයි මන්නම් දැන් ඔබ වයසට ගිහිල්ලා මට ඕවා කරන්න බෑ කියලා ඔබ කාටවත් කියන්න පුළුවන් හැකියාවක් නැහැ. ඇයි ඔබටත් වඩා දුර්වල වෙච්ච වයසට ගිහිපු අය මේ ධර්මයෙන් ප්‍රයෝජන අරගෙන තියෙනවා. හැබැයි ඒක ළඟ මෙන්න මේ සත්පුරුෂ ගුණධම් තිබිලා තියෙන කෙනතුනි මේ කලුණ සැලකීම ඉදන් අපේ ළඟ මේ අර කලන් මැදිරිය කියන එළිය වගේ අපේ ළඟ ගුණධම් වල එළියක් තියෙන ඩෝන පිළිතුනි. අනේ ගුණධම් වල එළියන් තමයි කල්යාණ මිත්‍රයන් අප හඳුනාගෙන අපිට ඒ අය මේ ධර්ම ලබා දෙන්නේ. අන්නේ එළිය අපේ ළඟ තිබුණොත් තමයි ඒ එළියෙන් අනිත් ධර්ම වල එළිය අපට ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. එහි මූලික පියවර තමයි කලමුණ සැලකීම කියන කාරණේ පිළිබඳව. දැන් මේ වගේ විහාරස්ථාන කාමත් ඔබ උදේ ටිකක් වේලාසනින් ආවොතින් වන්ත පිටි ටිකක් අතුමාන පිළිබඳව. දොර ඉඳලා එන බැරි වෙන පුළුවන් ළඟ ඉඳලා එන කට්ටිය එනවා කියලා නම් කලින් ඇවිල්ලා පිළිබඳව ටිකක් සුදපයිතර කරන්න මේවා. ඈ ආසනෙ ඉන්නවනම් කලින් දවසේ ඇවිල්ලා කියපු දෙනෙක් එක්ක මේ වන්ත පිටිය පාරක් ටිකක් සුද්ධ කරන්න. තම මෙන්න මේවා කරනත් එක්කම තමයි තමන්ගේ මේ ගුණේ වැඩෙන්නේ. මේවට තමයි ගුරුවරට පස්සේ පහසුවක් වෙනගෙන කියනවනම් ටිකක් ඉඳලා සුද්ධ පයිතර කරලා බැසිලි ටිකක් තෝදලා ඒ බලමුකුල් ටිකක් ඉල්ලුවට තියන්න. මෙන්න මේ ටිකෙන් තමයි වෙනදින ඔබේ ගුණේ වැඩෙන්නේ. ඔබ වෙලාවට මැයිල වාහනේ බැහැලා මෙන්ට යකොඩ වාඩි වෙනදන ආයි බෑක් එක ගන්න දියුවට එහෙම ලොකු වෙනසක් එන්නේ නැහැ වෙනදින. ඔබට ඊමට මේ යනවන ගියට කමක් නැහැ දුර යන්න ඕන නම්. නමුත් ඉන්න පුළුවන් කෙනෙක් වෙන තුනේ ඒ කාලේ මෙතන කැප කරන්න. මෙතන කොහොම හෝ උදව්වක් කරන්න. සුදුමයි කරන්න. මෙන්න මේ ටිකෙන් තමයි අපේ ගුණය වැඩෙන්නේ. අනේ දින අපි කලින්ද දාන මෙතෙන්ට ඇවිල්ලා සමදේශනා භාවනා ඉගෙන ගන්න විතර අපේ ජීවිතවල වෙනසක් එන්නේ නැහැ වෙන තුනේ. අනේ වෙනස වෙන්නේ මෙන්න මේ ගුණ දහම් ටිකත් එක්ක. එතකොට අපේ ගුණ දහම් වැඩෙන්න ප්‍රධාන වශයෙන් කල්යාණ මිත්‍රත්වය අපට බෙහෙව උපකාරයක් වෙනවා. ඊළඟ කාරණේ තමයි ඒ කල්යාණ මිත්‍ර වෙතින් අපට ජීවිතේට ගුණ හපත්තන් ලැබෙනට ඕන. අන්නේ ලැබෙන ගුණ හපත්තන් වලින් ප්‍රධානම දේ තමයි කලුණ සැලකීම කෘතවේදීත්වය කියන කාරණේ. අනිත් පැත්තෙන් ධර්මානුකූල ජීවිතය කියලා කියද්දී තව ප්‍රධානම කාරණයක් ඉදිරි දේශනා කරන්නේ ශ්‍රද්ධාව කියන කාරණය. සද්ධා මෝලිකා සම්පේති කුසල ධර්ම කියන කාරණය. බාහතුමාහි දේශනා කරනවා ශ්‍රද්ධාව තමයි සියලුම ගුණධර්මවල පදනම කියලා දේශනා කරනවා. මොකද ශ්‍රද්ධාව කියලා කියන්නේ? ශ්‍රද්ධාව කියලා කියන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් කෙරෙහි තියෙන ප්‍රසාදය, ගෞරවය, විශ්වාසය. ඒකත් තවත් ගැඹුරට ගියාට පස්සේ තේරුම තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ පිළිමනව තියෙන විශ්වාසය. තවත් දෙකක් කියනවා නම් ධර්මයේ තියෙන සම්දිට්ඨික අකාලික කියන ගුණ දෙක පිළිබඳව තියෙන විශ්වාසය. ඉතාම සරල විදිහට කියනවා නම් අපේ ජීවිතයේ සැනසීම යහපත බලාපොරොත්තුෙන් අප යමක් කරනවා නම් අන්නේ කරන සියලුම දේවල්ට වඩා ඉක්මනින්ම ධර්මයේ හැසිරීමෙන් ප්‍රතිඵලවට ලැබෙනවා කියන විශ්වාසය. අපේ ජීවිතයේ දියුණුව සාර්ථකත්වය සතුට බලාපොරොත්තුෙන් අප දෙයක් කරනවා නම් අපි දැන් ඉගෙන ගියා ගන්නවා, හැරෙක ආරක්ෂා කරනවා, දරුවන් සලකනවා, ගෙවල් දොරල් හදන මේ වැඩවල් කරනවානේ. අන්නේ හැම දෙයක් කරන්නේ අපි කොමක් සඳහාද? ජීවිතයේ සතුට සැනසීම බලාපොරොත්තු වෙයි. අන්න ඒ දේ සතුටක් සැනසීමක් අපට ලැබෙනවා නම් අන්නේ සීලම් දිවට වඩා ඉහළින් ඉක්මනින් පහසුවෙන් සාර්ථකවම ප්‍රතිඵල ලැබෙනවා ධර්මයේ හැසිරීමෙන් කියන කාරණය ගැන තියෙන විශ්වාසය. පින්නුතින අදාකට ධර්මඥානෙන් අඩුවක් නෑ. දන්දීමෙන් අඩුවකුත් නෑ. බණෙහිමෙන් අඩුවකුත් නෑ. පින්කම් කිරීමෙන් අඩුවකුත් නෑ. චෛත්‍ය හැදීමෙන් අඩුවකුත් නෑ. හැම කෙනෙකුම බලාපොරොත්තු චෛත්‍යයක් හදන එක දැන් කාටද? ඒ කිසිම දෙයක් අඩුවක් නැහැ පිටුතුනි. අඩුව මොකද්ද? අඩුව තමයි ඒ මොනව කළත් මේ ධර්මයේ හැසිරෙනවා නම්. ධර්මයේ හැසිරීම කියන්නේ සීල, සමාධි, ප්‍රඥා. මෙන්න මේ තුන අප ඉතාම කැඹුරින් අපේ සම්පූර්ණ උත්සාහය දාලා වඩනකොට අපට අනිත් කරන සියලුම දේට වඩා ඉක්මනින් ඊට වඩා ඉහළම ආකාරයෙන් මේ ජීවිත කාලයේදීම ඉතාම ඉක්මනින් ප්‍රතිඵල ලැබෙනවා කියන විශ්වාසය. මෙන්න මේ විශ්වාසය අපි ඇති කරගත්තොත් පින්තුනි අපි මොකද කරන්නේ? අපේ ධර්මයේ හැසිරීම තමයි ජීවිතයේ ඉහළම තියාගන්නේ. හැබැයි බලන්නේ පාපේ නැතුනේ එහෙම කළා කියලා දැනට ඔබ යමකට ප්‍රමුඛත්වය දීලා තියෙනවා නම් ඒව පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ. බය නැපා. ඔබ ඔබගේ දරුවාගේ දියුණුව සඳහා 50ක 60ක උත්සාහයක් ඔබ දෙන පටන් ගන්නවා නම් ඒ 50ට ටික එහෙම තියාගන්න. පොඩ්ඩක් වෙනස් කරන්න එපා. ඔබ රැකියාක්ෂා කරන 70ක 80ක මහන්සියක් ගන්නවා නම් ඒක එහෙම කරන්න. පොඩ්ඩක් දරු කරන්න එපා. ඒක එහෙම තියාගන්නේදී අපි මොකද කරන්නේ? ධර්මයේ හැසිරීම 90ක් දක්වා වැඩි කරගන්න. එතකොට අර කරන කටයුතු තව සාර්ථක වෙනවා. අප මොකක් කළත් අපි වැඩට ගියත් කඩේට ගියත් දරුවේ පාසලට ගියත් ඇවිදගෙන ගියත් විනයමයක් කළත් ඒ මොකක් කරත් අපි කරන්නේ ධර්මයක් පුහුණු කරන්නේ. ධර්මයේ පුහුණු කිරීමයි ජීවත් වීමයි කියන්නේ වෙන තුනේ දෙකක් නෙවෙයි එකක් වෙනවා. මෙන්න මේක දෙකක් වෙනකන් තියෙනතුන අපි පාරවල් දෙක කියන්නේ. අපි හිතන් ඉන්නේ ධර්මයේ පුහුණු කරන් තියෙන කෝයට ඇවිල්ලා නැත්නම් භාවනා දවසේදී අනිත්‍යල අපර නිදහස ඉන්න පුළුවන් කියලා හිතනවා නම් මෙන්න මේක වැරදි පේනතුන. ජීවත් වීමයි ධර්මයේ හැසිරීමයි කියන එක අපි එකක් කරගන්නට ඕන. කොහොමද කරගන්නේ? ඒ තමයි අර කල්යාණ මිත්‍රාන්ස්රයෙන් අප සද්ධර්ම කරනකොට ධර්ම ශ්‍රවණය කරනකොට නැත්නම් අපට පරතෝපෝෂය ලැබෙනකොට ඒ පරතෝපෝෂයත් එක්කම අප අපේ ජීවිතය අභ්‍යන්තරයේ යෝනිසමනසකට දිනු කරගත්තා නම් අන්න ඒ ධර්ම ශ්‍රවණයේ සහ යෝනිසමනසකාරී ප්‍රතිඵල තමයි මොකද්ද? සම්මාදිටිය. අන්නේ සම්මාදිට්ඨියවනම් ධර්මාදාන ප්‍රතිපදා විදියට සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි මෙන්න මේක වැඩනවා. එතකොට සම්මාදිට්ඨියතාවු පමණට සම්මා සංකප්පේ හඳගන්නවා. නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්පේ කැපෙන්නේ. සම්මා වාචා අපේ වචනේ තාම නිවැරදි වචන වෙනවා. සම්මා කම්මන්තය අපි කයින් කරන වැඩ නිවැරදි කර්මාන්ත වෙනවා. සම්මා ආජීව ඕ අපි ජීවත් වීම සඳහා කරන රැකියාව ආදයන් මාර්ග ඉතාම ධාරකව අපි කරන්නේ. ඕ ධර්මයෙන් බැහැර අප කිසිම දෙයක් කරන්නේ නැහැ. මෙන්න මේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මේ තුනට මොකද කියන්නේ? සීලය කියලා. සීලස්කන්ධය. මෙන්න මේ සීලස්කන්ධය අපට වෙනම තව අපි සමාදන් වෙන සීලයක් තියෙනවා. මොකද්ද? ඕ බොහොම හොඳයි. ආජීව වට්ටමක සීලය. ආජීව වට්ටමක සීලය කොහෙද එන්නේ? මෙන්න ආර්ෂ්ණ මාර්ගයේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. මෙන්න මේක තමයි මේක පිනතුනේ පංචශීලයට වඩා ටිකක් අමාරුයි. බොරු කීමෙන් වැළකෙන විතරක් නෙවෙයි. කේලම් කීමනොත් වැළකෙනවා. හිස් වචන කීමනොත් වැළකෙනවා. පරුස වචන කීමනොත් වැළකෙනවා. එතකොට මේ සම්මා වාචාවෙන් අමාරුම එක මොකද්ද? බොරු කීමෙන් වැළකීමද, කේලම් කීමෙන් වැළකීමද, හිස් වචන කීමෙන් වැළකීමද, පරුස වචන කීමෙන් වැළකීමද? හිස් වචන කීමෙන් වැළකෙන එක අමාරුම එක පිනතුනි. හිස් වචන කීමෙන් වැළකෙන එක අමාරුම එක. මෙන්න මෙතනින්මයි බලන්න කෙනෙක්ගේ බුද්ධිය බලන්නේ මෙතනින්මයි. කෙනෙක් කොයිතරම් ප්‍රඥාවන්තද කියලා බලන්නේ සාකච්ඡාය පඤ්ඤා වේදිතවෝ. කෙනෙක්ගේ ප්‍රඥාව බලන්නේ යාගේ භාෂා හසුරුවන විදිහ. යා කොයිතරම් අර්ථවත්ද කියන්නේ. යා කියන දෙයින් මෙලොවටත් පරලොවටත් කොච්චර යහපතක් වෙනවද? පින්නතුනි අර සම්මාදිට්ඨිය ලැබෙච්ච පමණට යාගේ කායික සංවර වෙන කලින් වෙන්නේ වාචික සංවරය. අන්නේ වාචික සංවරයේ සුවිශාලම බලපෑම සිද්ධ වෙන්නේ මෙන්න මේ වචනයේ. වචනයේ මේ හිස් වචන කීමෙන් වැළකීම කියන එක ඔහුගේ ජීවිතය තුළ පිහිටලා තියෙනවා. ඇයි ඒකට හේතුව? මේ තරම් විසිතුරු දහමක් දුකේ හට ගැනීම හා නිරෝධ සංඛ්‍යාත මෙන්න මේ අසිරිමත් දහමෙන් ලැබුණට පස්සේ ඒ ධර්මකට පිස්සුනට පස්සේ ඒ ධර්මයේ සාර්ථක බව අකාලික බව තේරෙනකොට ඒ ධර්මයේ සාදෘෂ්ටික වශයෙන් මේ ජීවිතයේ මානසන්ත ලැබෙනවා. ඒ ධර්ම පිළිපදිනකොට ඉක්මනටම ආනිසංස ලැබෙනවා කියන මේ දැක්ම ලැබුණට පස්සේ ඔබට වෙන දේ වෙන දේවල් කතා කරන්න තරම් වෙලාවක් නැහැ. හිතනවත් වෙලාවක් නැහැ. ඔහුට දැන් නිතරම ඔහුගේ ඔළුවේ වැඩ කරන ධර්මය සතර සතිපට්ඨානේ, සතර රීතිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීර්ය, පංචේන්ද්‍රිය, පංච බල, සත්‍ය බොජ්ජංග, ආරිෂ්ඨ මාර්ග, සමත විදර්ශනා, නාම රූප විඥාන, අටාරස ධාතු, මේ ආදී දේවල් තමන්ගේ ඔළුවේ රැව් පිළිරැව් දෙන ගන්නවා. බුද්ධ ධම්ම සංඝ කියන පෙරවැණ ඔහුගේ ජීවිතය තුළ සදා නොනිමෙන මණික් පහන් තුනක් වගේ අකණ්ඩව දැල්වෙමින් තමාගේ දිවිමඟ විසිතුරු කරනවා, ආලෝකවත් කරනවා. මෙන්න මේ සමහරයන් දෙක තියෙන තුන ඔහුට හිස් වචන කියන තරම් වෙලාවක් නැහැ. ඔහුගේ ඇතුලේ ලොකු වැඩක් මේද? දැන් අපි කියමු යම් කිසි කෙනෙක් හොඳ වැඩකට රැකියාවක් කරනවා. ඉහළම වැඩපක් ලැබෙන රැකියාවක් කරනවා. දැන් අපි කියමු ලංකාවේ විදිහට නම් ලක්ෂ 25ක් විතර මාසෙට රැකියාවක් දෙන වැඩපක් දෙන ලොකු රැකියාවක් කරනවා. උදේ පහට රැකියාවට යන්නත් ඕන, යාන වාහන ඔක්කොම දෙනවා. ඔහුට වැඩ කරන ලොකු වෙනකොට සම්බාර දෙලද? ඔහුට නිකන් දේවල් හදා ගන්න වෙලාවක් තියෙනවද? වෙනවන්නේ ඔහුට. ඊට වඩා ලොකු කාර්යකෝ යෙදෙලින්නේ විතරක් නෙවෙයි, ඔහුගේ රාජකාරිය නිසා ඔහුට ඉහළම ප්‍රතිලාභ ලැබෙනවා. ඔහු උදේ මවලි වෙනවා. මෙච්චර රැකියාවක් ලැබෙනවා නම් ඔහුට උදේ 4ට යන්න කිව්වොත් ඔහු බෑ කියනවද? අනේ උදේ වැඩි ඔච්චර නම් යන්න බෑ කියනවද? 4 නෙවෙයි 3:00ට අවදි වෙලා යන්න. 4ට කාලයට ගෙදරින් පිට වෙන්න සූදානම්. වාහනේ නිකන් බලාගෙන ඉන්න යා. මොකද යන්නේ මේ වැටුප නිතරම මතක් වෙනවා. මෙච්චර ලොකු වැටුපක් මට හම්බෙන්නේ. පින්නතුනි, ඒ වගේ දෙයක් නෙවෙයි මේ සද්දම් මේ කියලා. ඒ වැටුප ලැබෙන්න අඩු ගානේ මාසෙ අන්තිම වෙනකන් හරි ඉන්න ඕන. නමුත් මේ ධර්මයේ හැසිරීම කියන්නේ සමත විදර්ශනා පටන් ගත්ත ගමන් ඉඳලාම නීවරණ දුරු වෙනවා, ධානාංග පහළ වෙනවා. විතක් විචාර තීති සුඛේකාරකතා මේ ධානාංගත් එක්ක ඔහුගේ හිත නිතරම වැඩ කරන්නේ, සමත භාවනාත් එක්ක නිතර වැඩ කරන්නේ. ඒ සමාහිත සිතින් මේ අනිත්‍ය දුකනාත්ම බලනවා, නාම රූප සමුදය බලනවා, ස්කන්ධ පංචයේ සමුදය බලනවා. මෙන්න මේත් එක්ක මේ ආරසින් මාර්ගයන් සියලක්ම ඔහුගේ ජීවන ගමන් මගේ හරියට රම් අනසක් එනවා. ඒ රම් පස්ස තුළ ඔහු ඉදිරියට ගමන් කරනවා වගේ ඔහු තමන් පියවරක් පාසා සම්මා දිට්ඨි, සම්මා සංකප්පාදී මේ කරුණු ඔහුගේ දිය මගේ පියවර වටපත් වෙනවා. ඔහු කුමක් කළා? ඔහු රැකියාවක් කරනවා නම් ඒක සම්මා ආජීවය වෙනවා. ඔහු වචනයක් කතා කරනවා, ඒක සම්මා වාචා වෙනවා. ඔහු ඒක සමාධියක් වෙනවා නම් ඒක සම්මා සමාධියක් වෙනවා. ඔහුගේ උත්සාහයක් තියෙනවා නම් ඒක සම්මා වායාමයක් වෙනවා. ඔහු යම්කිසි විදියක සංකල්පනාක් ඇති කර ගන්නවා නම් ඒ සංකල්පනාව සම්මා සංකප්පයක් වෙනවා. ඔහුට කිසියම් දැක්මක් නුවණක් පහළ වෙනවා නම් ඒක සම්මා දිට්ඨිය වෙනවා. ඔහු යම්කිසි කායික ක්‍රියාවක් කරනවා නම් ඒක සම්මා කම්මන්තේ වෙනවා. ඔහු කිසියම් මිදීමක් වෙනවා නම් ඒක සම්මා විමුක්තිය. ඒ විමුක්තිය දන්න බවක් වෙනවා නම් ඒක සම්මා ඥාන බවටපත් වෙනවා. පින්නතුනි, අර කල්යාණ මිත්‍රත්වයෙන් අපට ලැබිච්ච මේ ධර්මයෙන් කෘතවේදීත්වය ඇති කරගෙන කලුණ දන්නා නුවණින් කලුණ සැලකීමෙන් තමාගේ ගුණරුවන් පෝෂණය කරගත්තු මේ තැනැත්තා තවත් ඉදිරියට ගිහිල්ලා මේ සද්ධර්මය ලබන ජීවිතයට හේතුණින් සද්ධා ඇති කරගත්තනම් බුදුරජාණන් වහන්සේ අනුසි ධර්මයක් දේශනා කළා නම් දුකෙන් නිදහස් වෙන්න ඒ තමයි සීල සමාධි ප්‍රඥා. කායික වාචික සංවයය ඇති කරගෙන නිතරම සමාධිමත් අරමුණක හිත තියාගෙන ඉන්න එක තමන් කැමති භාවනා කමටහනක් පාවිච්චි කරලා මෛත්‍රී භාවනා වෙන්න පුළුවන්, බුදු ගුණ භාවනා වෙන්න පුළුවන්, ආනාපාන සතිය, ධාතු මනසිකාරය, ඉරියාපත, පටිකුල මනසිකාරය, ආහාරය පටිකුල සංඥාව, මේ කිසියම් භාවනා ක්‍රමයක් පාවිච්චි කරමින් ඔහුට ලැබෙන හැම මොහොතකම ඔහු හිත සමාධිමත් කරගෙන ඉන්නවා. ඔහුගේ තියෙන සතුට තමයි, ඔහුගේ තියෙන විනෝදාංශය තමයි මේ නීවරණ වලින් හිත යටපත් කරන එක, නිදහස් කරගන්න එක. ඔහුගේ දරමත්තේ තමන්ට පුළුවන් හැම තැනම භාවනා කරන ස්ථාන හදාගන්නවා. සක්මන් මල් හදාගන්නවා. ගහක් දැක්කොත්, ගලක් දැක්කොත්, ගම්වැරළක් දැක්කොත්, මුහුද ළඟට ගියොත් ඔහු හැම තැනම කරන්නේ පොඩි වෙලාවකට හරි ඇස් දෙක පියාගෙන භාවනා කරනවා. ඔහු ෆොටෝ එකක් ගන්න නම් ගන්න භාවනා කරන ඉරියව්වෙන් ගන්න. එක සම්මන්ත්‍රණ ඉරියව්වෙන් ගන්න. ඔහුගේ සතුට මේක වටපත් වෙනවා. ඔහු ලස්සන මල් ගහක් දැක්කොත් මල් ගහේ ලස්සන බලන්නේ ඔහුට ආසාවයි. ඒ මල් ගහ ළඟට ලස්සන දෙන එක එතන යන තම භාවනා කරනවා. අලුත් ගෙදරට ගියොත්, අලුත් ස්ථානෙට ගියොත් තමට ආගන්තුක සත්කාරය කරන කෙනෙක් කරනවා නම් ඒ හැම තැනදීම ඔහු භාවනා කරලා ඇත්තට පින්මන වඩ කරන්නේ. මේ ඥාතින පුණ්‍යානුමෝදනා කරන හොඳම විදියක් වෙන තුනේ භාවනාව. භාවනා කළවට ඥාති පින්මන වඩ කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට අර ශ්‍රද්ධාවෙන් පටන්ගෙන සමතෙන් දිනු වෙනකොට කාම ඡන්දාදී නීවරණ යටපත් වෙනවා. අන්න ඊට පස්සේ ඔහුගේ සමාධිමත් වෙනකොට සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යථාබෝධං අජානති කියන විදියට අන්න ඊට සමාධිමත් වෙනකොට අසනිට්ඨයයි රූපයනිට්ඨයයි චක්ඛුඤ්ඤාණ අනිට්ඨයයි කියලා මෙන්න මේ ධාතු නැත්නම් ආයතන අනිට්ඨය බලනවා. නැත්නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙනිස්කන්ධ පංචකය හේතු ඇති කල්හිට ගන්නවා. හේතු නිරෝධය නිරෝධන කියලා දැක්කනවා. ගැඹුරටම ගියාට පස්සේ කොහොමද පේනොතනි? ඔහුට රූපයක් පේනවා නම් ඒ රූපය පේන මොහොතේම දකිනවා. ඔව් දැන් මේ රූපේ නිරුද්ධ වෙලා ඉවරයි. නැති වෙල ගිහපු තැනක මන්නේ මනෝ විඥාණයෙන් මේක තේරුම් ගන්නේ. ඔහු බාහ්‍ය රූපය දකිනකොට ඔහුගේ හිත රූපෙට නෙමෙයි නැඹුරු වෙන්නේ, රූප නිරෝධයේ පැත්තට වෙන්නේ. ලෝකයේ අය රූප සමුදේ ස්පර්ශ සමුදේ ඇහිලා ඉන්නකොට මෙයා මොකද කරන්නේ? ස්පර්ශ නිරෝධය, සලායක නිරෝධය සාක්ෂාත් කරමින්. මෙන්න මේක තමයි පින්වතුනි බුදුදහමේ ඉහළම මට්ටම කරාකට යන හේතු වන සදහම් මඟ. එතකොට කල්ලාණ මිත්‍රාස්තෙන් සද්ධර්මය ලැබිලා කෘතවේදීත්වයෙන් තමන්ගේ දිවමගලේ දිවමගේ ගුණරුවන් පෝෂණය කරගෙන මෛත්‍රී භාවනාවෙන් අනිත්‍යය කෙරෙහි මෛත්‍රීන් බලන ඇසක් ඇති කරගෙන සමත භාවනාවෙන් නීවරණ යටපත් කරගෙන විදර්ශනාවෙන් මේ නාම රූප සංඛ්‍යාත රූපාදී ස්කන්ධ පංචකය සහිත ලෝකයෙන් නිදහස් වන මාර්ගයයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඉතින් ඒ සඳහා මගේ දෙයට යනට අප වඩ වඩා උත්සාහයෙන් වීර්යයෙන් කටයුතු කරමු. ඒ සඳහා ඔබේ ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිර සම්පන්න සේවා ලැබේ ප්‍රාර්ථනා කරමු. සෝකං පංචාච නිස්සෝකා වන්තෝ සම්බේ පිපානිනෝ දුකින් තේරෙන සත් දුකින් නිසෙන්ත්වා බියෙන් තේරෙන සත් බිය නැති සොහින් තැවෙන සත් සොන්නස් වෙන්ත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙන්ත්වා අවශ්‍යතාවය පින්නතුනේ දැන් සම්බුද්ධ පෝජාව රැගෙන යන අවස්ථාව පින්නතුනේ සඳහා සෝදානම් වන්න අපේ ගාථා කියමින් පෝජාවට අතගහල පෝජාවට සම්පත් කරමු. නමාමි බුද්ධං ගුණසාගරන්තං සදාහන්තු සුති අදේරා ආයෝති ගුංජෝ සකරෝ දුගන්තු ගච්ඡන්ති සම්ලි මරණං නහංච නමාමි ධම්මං සුගතේ